කෙසේ නොවුනොත් කියලා හිතුවොත් විශේෂයෙන්ම අපි දන්නවා ඒ පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් 90%කට වැඩි ප්‍රමාණයක් අතිගරු ජනාධිපතිතුම අගමැති අපේක්ෂකයා වෙන්නේ කුමන පක්ෂයෙන්ද කියන එකට වඩා අගමැති අපේක්ෂකයා වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්. අපේක්ෂකයෙකු විදියට තරග කරනවා නම් පාර්ලිමේන්තුවට තරග කළා අගමැති වෙන්න හදනවා නම් ඒ තුලට යන්නත් විශාල සංඛ්‍යාවක් බලාගෙන ඒක තමයි සත්‍යය. එනිසා අපි ඒක වෙන්න නොදී අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩෙන්න නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකා නිදහසේ රැකගනිමින් සා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුම අගමැති කරන්නට මේ සියලුම කොටස් ඒකරාශී කරගෙන ඒකට පළාත් පාලන ආයතන විදියට පළාත් පාලන ආයතන සියලු මේවට නායකත්වය දෙමින් ඔවුන් හසුරුවමින් සා ඔවුන් සමග කතිකාව කරමින් ඒ කටයුතු කරන්නට සිවිහිමියෙන් කැප වෙනවා.